ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලට අයිතිවන ඇතැම් පරාජිත අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවටපත් කරලා ආණ්ඩුවේ කොටස්කාරීන් බවට පත් කර ගැනීමට සහදන්වායි කියන විවේචනය තමයි මේ ඉල්ලලා තියෙන්නේ. ඒක දේශපාලන විවේචනයක්. ඊට කලින් මේ ගැන කිසි කෙනෙක් කතා කරලා නැහැ. ඒ නිසා මට පේන්නේ මං හිතන විදිහට ජාතික ලැයිස්තුව කියන අංගය, ජාතික ලැයිස්තුව කියන අංගය නියෝජන සමිතියට ඇතුළත් කිරීමේ අරමුණ ආරම්භ වෙනාම ඉටු වෙලා නැහැ. ඒක මෙවර මැතිවරණයෙන් ඉටු වෙයි කියලා අපිට අපේක්ෂා කරන්නත් බෑ.